සුශීල් ප්‍රේමජයන්ත එක්සත් ජනතා නිදසන්දානේ මහලේකම්තුමන්, ඒ වගේම අපේ පක්ෂේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමන්, එතුමාලා මේ මේ කරුණු පිළිබඳව දන් කියන්නේ මේක අධ්‍යයනයකින් තොරව සහ එතුමාලා දැනුවත් වීම නැති එක පිළිබඳව යම් මතයක් කිව්වා. ඒකට මේ පරස්පර අදහසක් නෙමෙයි මම ඉදිරිපත් කරේ, බොහොම පැහැදිලිව මං කිව්වේ මේක පාතකෙක් හැටියට. මොකද රටට වැරදි අවබෝධයක් ගන්න පුළුවන් මේක කාට හරි පෞද්ගලික මඩ ගහපු එකක්, එහෙම නැත්නම් මේක මඩ ප්‍රචාරය කරන නිකන් ඒ වගේ දෙයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි මේ පොත. මම කියනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාක්ෂිකයෙක් කියවන්න ඕන පොතක්.